සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්තනිකායේහි ලාභ සක්කාර සංයුත්තයට අයිති දාරුණවග්ගෙහියන දාරුණ කියන සූත්‍රය. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ අපේ ජීවිතයට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල ස්වභාවය සහ එයින් ඇතිවන අනර්ථයත්, ඉන් මිදලා ජීවිතයේ හැබෑ යථාර්ථය ගුණය නුවණ වෙත කොහොමද යන්න ඕනේ කියන එකයි පැහැදිලි කරන්නේ. අප ජීවත් වෙන කාලයේදී එකතකින් අපට සංසරයේදී කළා වූ පින්කම් වලින් ලැබෙන ආනිසංස විදියටත්, අනිත් අතෙන් මේ ජීවිත කාලයේ අපි ලබන අධ්‍යාපනය, ආර්ථික මට්ටම, ඇසුරු කරන ඥාතීන්ගේ වශයෙන් ලැබෙන දෙයක් විදියටත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේ ජීවිතයට ගලාගෙන එනවා. අන්න එවැනි තත්ත්වයක් මත අප කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ සූත්‍ර රාශියකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊට හේතුව තමයි යම් කෙනෙක් මේ ජීවිතයේහි අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් ඉදිරි ගමනක් බලා යනවා නම් අන්නේ ගමනේදී තමන්ට අන්තරාය කර ධර්ම අතුරින් ප්‍රධානතම දෙයක් විදියට බුදුහාමුදුරෝ දේශනා කළේ තමන්ගේ ජීවිතයෙන් ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලොකු අනර්ථයක් සිදු කරනවා කියලා. අන්න ඒ නිසා සූත්‍ර ධර්ම රාශියක විශේෂයෙන් දරුවන් හදන දෙමව්පියන් විසින් දරුවන්ට දිය යුතු අවවාදයක් විදියටත් දේශනා කළේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න දුවේ පුතේ ලාභ සත්කාර වලට අහුවෙන්න එපා, ඒව බොහොම කටුක, දරුණු, අන්තරාය කර දේවල් කියලා. එතකොට අපි බලන්න ඕන අපට මොනවද ජීවිතේ ලැබෙන ලාභ සත්කාර කියලා. ඇතැම් විට ධනය වෙන්න පුළුවන්, බඩු භාණ්ඩ වෙන්න පුළුවන්, නැත්නම් පහසුකම් වෙන්න පුළුවන්, තමන් ලබන අධ්‍යාපනයෙන් ලැබෙන රැකිරක්ෂා නිලතලාදිය වෙන්න පුළුවන්, කීර්ති ප්‍රශංසා වෙන්න පුළුවන්. මේ නොයෙක් දේවල් අපේ ජීවිතේ ලැබෙනවා. එව ලැබෙන්නේ එක අතකින් පින කානිසංශයක් විදියට, අනිත් අතින් තමගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට. හැබැයි මේ දේ ලැබෙනකොට මේ ලාභ ප්‍රශංසා මේ ආදී අටලෝදහමට අයිති කාරණා මේව ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්, මේව අහිමි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේව අඛණ්ඩව එක දිගට තිබුණත් කිසියම් මොහතකදී අපට මේ සියල්ලක්ම අහිමි වෙන මොහොතක් තියෙනවා. අන්නේ බව මුලින්ම තේරුම් අරගෙන මේ සමග කොහොමද කටයුතු කළ යුත්තේ කියන කාරණය භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. දාරුණ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ දාරුණෝ භික්ඛවේ ලාභසක්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය කියලා. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් බොහොම කටුකයි, පරුසයි, අනුත්තර වූ නිර්වාණ අවබෝධයේ අධිගමනය කිරීමේදී අන්තරාය කර ධර්මයක් විදියට දේශනා කරනවා. අන්නේ නිසා අස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතම්බං, මෙන්න මෙහෙම හික්මෙන්න කියලා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉමහත් කරුණාවෙන්. උප්පන්නං ලාභ සක්කාර සිරෝකං පජහිස්සාම, උපන්නා වූ ලාභ සත්කාර ප්‍රශංසාවක් තියෙනවා නම් ඒව දුරු කරන අදහසින් ඉන්න කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, නච නො උප්පන්නෝ ලාභ සක්කාර සිලෝකෝ චිත්තං පරියාදාය තස්සතිති, තමන්ට ලැබුණා වූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමාගේ සිත පැහැරගෙන නොසිටීවා කියලා කටයුතු කරන්න, ක්‍රියා කරන්න කියලා දේශනා කළා. පින්නතුනි මේක ඉතාම වැදගත් දෙයක්. සමහර ලාභ සත්කාර අපේ ඍජුවම ප්‍රතික්ෂේප කළ යුතු දේවල් තියෙනවා. සමහර දේවල් අපට ප්‍රතික්ෂේප කරන්න බෑ, ඒව අපට ජීවිතේ පාස්වා ගන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා එහෙම වුණත් අන්න ඒවා පාස්වා ගැනීමේදී තමන් ඒකට යට නොවි තමන්ගේ අධ්‍යාපනය සහ ආධ්‍යාත්මය දිනු වෙන ආකාරයට ඒවා තමා මනවින් කළමනාකරණය කිරීමට දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ තුලින් පමණයි අපට එකතකින් අධ්‍යාපනික වශයෙන් දිනුනටත් විශේෂයෙන්ම අපේ හිතේ තියෙන රාගාදිය දුරු කරගෙන කෙලෙසුන්ගෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ නුවණින් කටයුතු කිරීමේ ප්‍රතිඵල විදියට. පින්නතුනි, අප මේ ලබා ගන්න තියෙන්නේ අතිශය දුර්ලභ මිනිස් ආත්ම භාවයක්. ඒ වගේ මීටත් වඩා දුර්ලභ උතුම් බුද්ධෝත්පාද කාලයක් ෂණ සම්පත්තියක් අප ලබාගෙන තියෙන්නේ. අන්නේ ලබාගත්ව ජීවිතය තුළ ලාභ, ප්‍රශංසා, කීර්තිය ආදී කියලා කියන්නේ අත්හරින්න සිදුවන දේවල්. ඒ ඕනම මොහොතක ජීවිතය හිමි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මරණයේදී ඒ සියල්ලක්ම අපට හිමි වෙනවා. අන්නේ අහිමි වෙන ලෝකයේ තුල අප කල්පනා කරලා බලන්න ඕන, සැබවින්ම අපි ජීවිතය උකහාගෙන තියෙන්නේ අත්හැරලා යන දේවල්ද නැත්නම් දිගටම රැගෙන යන්න පුළුවන් දෙයක්ද කියලා නිතර කල්පනා කරන්න ඕන. මේ ලාභ සක්කාර, කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ අපි අත්හැරලා යන දේවල්. අපි රැගෙන යන්නේ මොනවද? අපි රැගෙන යන්නේ එකාතකින් දාන සීල භාවනා වශයෙන් සිද්ධ කළගත්තා වූ පුණ්‍ය කර්ම වල ආනිසංසය. අනිත් අතින් සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගෙන ආරක්ෂණික මාර්ගයේ ගමන් කිරීම වශයෙන් අප ලබාගෙන තියෙන සද්ධා, විරිය, සතිහි, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වලින් දියුණු කරගෙන තියෙන ආධ්‍යාත්මික ශක්තිය තමයි අපේ සැබෑ උරුමය වෙන්නේ. ඒසෝ නිදිහි සුනිහිතෝ අජයෝ අනුගාමිකෝ පහය ගමනීසු ඒතමාදාය ගච්ඡති කියලා සඳහන් කළා. මේක තමයි සැබෑ නිධානය. මරණයෙන් තැම්පත් කරපු දේ මරණයෙන් පස්සේ රැගෙන යන්නේ මෙන්න මේ දේ. අප සසර ජීවිතයේදී ආධ්‍යාත්මික උතුමේ කපට මුණ ගැහෙන වෙලාවේදී විශේෂයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභියසට අපි ආපු වෙලාවේ අප ගැන බලන ප්‍රධානතම දේ තමයි මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම අප කොයිතරම් දුරට දියුණු කරගෙන තියේද. විශේෂයෙන්ම පඤ්ඤා ඉන්ද්‍රිය කොයිතරම් ඉහළ තලයක අපේ තියේද කියන එක තමයි ඒ සම්බුදු උතුමකු ඍජුවම අප වෙත අවධානය යොමු කළ බලන්නේ. අන්නේ සඳහා හේතු වන විදියට සමත විදර්ශනා දෙක අපි උපරිම පාත්වා ගන්නට ඕන. අන්නේ ප්‍රතිඵල විදියට මේ ජීවිතයේ වශයෙන් උත් අපට සතුටෙන් සැනසීමෙන් කාලය ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා. ජරා මරණ ව්‍යාධි ආදී මේ අනන්ත වූ දුක්වලින් නිදහස් වන්න පුළුවන්කම තියෙන්නේ මේ බාහිර භෞතික දේ රූපය නැත්තම් වෙනත් කීර්ති ප්‍රශංසා කියන මේ දේ මත යැපිලා තියෙන අපේ හිත ඒ මුදවාගෙන ශ්‍රද්ධාදී මේ ගුණාංග තුල අපේ සිත උපරිම මට්ටමෙන් පවත්වාගත්තු පමණටයි අපට සැබෑ සැනසීම, දුකෙන් නිදහස් වීම සිද්ධවන්නේ. අන්න ඒ නිසා අප ලාභ ප්‍රයෝජන වලට ගිජු නොවි ඒ තුල අපේ හිත බැස ගන්න නැති විදියට මේ ආධ්‍යාත්මික අවබෝධය සාක්ෂාත්කරණය සඳහා අප අඛණ්ඩව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඕන. විශේෂයෙන් සීල, සමාධි, ප්‍රඥා නැත්නම් ආරියසංගික මාර්ගයේ අංග සම්මාදිට්ඨියෙන් පටන් ගන්න සම්මා සමාධිය දක්වා යන මේ ගමනෙහි මේ ආධ්‍යාත්මික ගුණාංග තුළ උපරිම ලෙස අපේ හිත පවත්වා ගත්තොත් අපට බාහිර ලෝකය තුළ යැපෙන්නට ඕනේ. අන්නේ ආධ්‍යාත්මික දියුණුව ලබන පමණට අප මේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කොයිතරම් ලාමක දෙයක්ද, කොයිතරම් නිසරු දෙයක්ද, කොයිතරම් තාවකාලික දෙයක්ද කියලා අපට තේරෙනවා. අන්නේ ධර්ම අවබෝධයෙන් පමණයි එහි නිසර බව තේරිලා වඩාත්ම ඉහළ තලයකට ආධ්‍යාත්මික සතුට, නිදහස, විමුක්තිය කරා අපට යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ලාභ සත්කාර නැමැති මඩගොඩේ එරෙන්නේ නැතුව සමථ විදර්ශනා නැත්නම් සතිපට්ඨාන නැමැති මේ උත්තරීතර ආධ්‍යාත්මික රැකවරණය සඳහා අප නිරතුරුව පෙළ ගැසෙන්නට ඕන. ඒ සඳහා ඔබ අප හැම දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවා. මේ උතුම් ධර්ම අනුසසින් ඔබ අප හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිවන් සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.